විමර්ශන කටයුතු වලට කලින් කොමිෂන් සභාව විසින් සලකා බැලීමෙන් අනතුරුව තමයි එවැනි තීරණ ගන්නේ. එම විමර්ශන කටයුතු ආකාරයෙන් පටන් ගත්තට පස්සේ ඒ තීරණ මත බොහෝ විට අපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් සුදුෂණ කොමසාරිස් උතුමියට එවැනි ආයතන යොමු කිරීමක්, ඒ වගේම සමහර අවස්ථාවන් වල විශේෂ කටයුතු කොමිෂන් සභාවේ තියෙන පරිදි අපට අනුගමනය කරන සිද්ධ වේවි.